සිටින්නයි මා ආදහස් කළේ. ඔබමයි සොයායි විදින් එය වෙනස් කළේ. පාදා කියුවත් නෑ සවන් යොමු කළේ. වේදනා පිරීලුවක් ඔබයි වී කළේ. මගේ පාළු ලෝකයේ තනි වූ මෙමා සංවිති රජුන් හමුවේ නැත හිස නමා. සිතුවිලි මගේ හසුරා ගත හැක නමා. මට දුක සිතින්නේ ඔබ ගැන තමා. සිටින්නයි මා ආදහස් කළේ. ඔබමයි සොයායි විදින් එය වෙනස් කළේ. පහදා කියුවත් නෑ සවන් යොමු කළේ. වේදනා පිරීලුවක් ඔබයි වී කළේ. අවට ලෝකයේ බැලුම් විස කටුවනි. ඒ කටු අපේ දෙහදේ පතුලේයනි. ගලන දුක් වේදනා රුධිරය වැනි. තනි වී සිටින්නයි මා අදහස් කළේ. ඔබමයි සොයායි විදින් එය වෙනස් කළේ. පහදා කියුවත් නෑ සවන් යොමු කළේ. වේදනා පිරීලුවක් ඔබයි වී කළේ.